මහින්ද රාජපක්ෂ මැතිතුමා පක්ෂයට හා පාක්ෂිකයන්ට ආදරේ නම් පැත්තකටලා මෛත්‍රියට උදව් කරන්න. එතුමාගේ පවුලේ ප්‍රශ්න වලටත් විසඳුම තියෙන්නේ එතන. තවම එතුමා බලය පිළිබඳ අදහස අතහැරලා නැහැ. ඒකයි මේ තියෙන අවසන. මොකක් හෝ ආසනාවකට මෛත්‍රිය ඇවිල්ලා අපහු මේ අපේ පක්ෂයේ නායකත්වයේ බාරගත්තා. ඉතින් ඒක ඒ බාරගත්ත එකේ වාසිය පක්ෂයට පාක්ෂිකයාට දෙන්න දීලා මේ පක්ෂය රැකගන්න ඕන නම් හිටපු ජනාධිපතිතුමා පොඩ්ඩක් පස්සට ගිහිල්ලා මේ පක්ෂය මෙහෙවගෙන යන්න ජනාධිපති මෛත්‍රීපාල ශිරසේන මැතිතුමාට දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක අවසනාවට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඉතින් ඒක ප්‍රධාන හේතුව තියෙන්නේ මේ බලය පිළිබඳ අදහස තමයි යා තෑරලා නැහැ කියන එකයි මට පේන්නේ. හැබැයි නැවත නැවතත් අපි මතක තියාගන්න ඕන මේ පක්ෂයේ බහුතරය ඉන්නේ එතුමයි. ඉතින් එතුමා ඒක පාවිච්චි කරනවා එතුමාගේ ආරක්ෂාවට, එතුමාගේ පවුලේගේ ආරක්ෂාවට. ඉතින් මේක හොඳද?